මේ රට දිගින් දිගටම කිව්වා තමගේ දරුවන් ඥාතීන් දේශපාලනට එන එක වැරදි කියලා. මොකද බලන්න එතුමා කොච්චර සංවේදීව මෙයට ඇහුම්කන් දෙනවද කියලා. අපි දකිනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දුව චතුරිකා සිරිසේන තරුණිය ගිහිල්ලා පොළොන්නරුවේ ගොවි ජනතාව හම්බෙලා මේ කිසිම මහජන නියෝජිතයෙක්ගේ තනතුරක් නැහැ. සියලු ආරක්ෂාව සහිතව අම පැහිච්ච දරුවෙක් හැටියට මේ ප්‍රශ්න විසඳනවා. අපි ආවේකට තමයි කියනකොට ඔය යහපාලන ප්‍රාර්ථනා කරපු පිරිසට බොහොම සතුටු ඇති. අපිත් බලන් හිටියා. ඒ වගේම තමයි දහම් සිරිසේන මහත්මයා මහනුවර ගිහිල්ලා රෝහල් අධ්‍යක්ෂකව ඉඳගෙන රෝහල් පරීක්ෂණ කරනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ 70 වෙනි සැසිවාරයේදී ගිහිල්ලා පුටු පහයි ලංකාවට තියෙන්නේ. ඒ පුටු පහේ ඉඳගෙන ඉන්නවා. මේවා නෙවෙයි නේද කිව්වේ.